පෙරේද රාත්‍රියේ මේ ප්‍රකාශයෙන් පස්සේ මට නිින්ද ගියේ නැහැ. මට ප්‍රශ්නයක් ආවා, මම කොහොමද මගේ විරුද්ධවාදී දේශපාලන පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී ඉන්නකොට මගේ නායකයා එතුමා නැවත මම මගේ නායකයා විතර පිළිගන්නේ? මේ සාධාරණ ප්‍රශ්නයක්. ඒකෙන් මට වේදනාවක් ආවා. මෛත්‍රී කටහරියයි කියලා LTT කාර්යෝ UNP කාර්යෝ ජයපැන් බොනවා. මෛත්‍රී කටවැහුවා කියලා ශ්‍රී ලංකා කාර්යෝ දුක් වෙනවා, කම්පා වෙනවා. අපිට එතුමා කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 99% අවශ්‍යයි මහින්ද රාජපක්ෂව අගමැති කරන්න. එතුමා පරදිනෝ, හැබැයි දිනුවත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ කාරණා බරපතල විදියට නිවැරදි කර ගන්නට ඕන. එහෙම නොකරොත් අනාගතයේ දේශපාලන සුනාමියක් ඇති වෙන එක වළක්වන්නට බෑ.